නාගරතුමා වත්ලා සුමාන තුනයි අපි ඉන්න නඩු කරුවා අත්‍යවශ්‍ය පාට 13ක අපි විලාඩු කරුවා 13ක අපි විලාඩු කරුවා ඒ නිසා ඉත්‍රවෘති ආයිලකට ප්‍රශ්නයක් තියෙනවා මොකද ආයිල අඩු කරුවාම අපේ රටේ ඉන්න අපේ ගොයිට උතුරට බලන්න ගොයිට ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක සාකච්ඡා කරගෙන යනවා කොහොමද කරන්න කියලා අපි දන්නවා ආයිල පාටක් ප්‍රශ්නයක් කියලා නමුත් අපි අපේ විශේෂයෙන්ම සම්මානවලින් ගොයිට මේ ප්‍රශ්නේ බලපානවා ඉතින් අපි ඒක ඉදිරියේදී සාකච්ඡා කරන්න කරනවා